උතුරු පළාතට උතුරු පළාතෙම වෛද්‍යවරු බිහි වෙන්නේ නැහැ. බිහුණත් වෛද්‍යවරු මේ පළාත්වලට එන්න කැමති නැහැ. එතකොට ඒ පළාත්වලට එන්න නොඉන්නේ ඔවුන්ට ඇතිතරම් පහසුකම් නැහැ. ඒ නිසා මේක බරපතල ගැටලුවක්. ක්ෂණික විසඳුම් මේකට නැහැ. මේකට දුර දිගින දක්නා නුවණින් කල් අල්ලන උත්තර තමයි තියෙන්නේ. වෛද්‍යවරු හොයාගන්න ඕන. උන්ට නවාතැන් පොළවල් දෙන්න ඕන. ඒ ගියත් ඒ වෛද්‍යවරු කොයිතරම් ඉන්නවද කියන ප්‍රශ්නේ තියෙනවා. නර්ස්ලා නැහැ. නර්ස්ලා ගන්න තියෙන සුදුසුකම් ඉහළයි. එවැනි සුදුසුකම් තියෙන මේ පළාත්වල නැහැ. ඒවත් එක්ක අපි ලොකු අරගලයක යෙදෙනවා. ඒක નિවර්දි කරන්නේ.